නිදාස්පක්ෂයක කොට්ටාසයක් හදනවා මේ ක්‍රමවේදය අද මේ විසියනි සංශෝධනයටත් වෙලා තියෙන්නේ පිට තියෙන පක්ෂවලට වඩා ශ්‍රී ලංකා නිදාස්පක්ෂයක කොට්ටාසයක් හදනවා මේ ක්‍රමවේදය නොකරන්න එතනෝල් ව්‍යාපාරිකයෝ එමත් නැත්නම් කසිප්පු මුදලාලිලා හොරකම් කරපු මිනිස්සු මේ සියල්ලටම එන්න පුළුවන් මුදලක් තියෙනවනම් හැබැයි ආසනේ වැඩ කරන්නේ නැති මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් ආසනෙන් පැරදුනහම එයා එළියට යනවා නමුත් ආසනේ පරාජය වුණාට ඒ පුද්ගලයාට පුළුවන් පිට ආසනවල සල්ලි වේදම් කරලා දිස්ත්‍රික්කයෙන්ම ඇතුළට එන්න. ඉතින් මේ ක්‍රමවේදය නවත්තන්න තමයි අපි මේ විසියනි සංශෝධනය ගේන්න හදන්නේ. මේකට විරුද්ධ වෙන ප්‍රධානම කට්ටිය තමයි පහුගිය කාලේ හොරකම් කරපු කට්ටිය. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති අමතිවරු.